ඇතරම අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ගරු මුදලමතිර රවි කණනග මැත්තුමා 18 වෙනිදාර ප්‍රථමව අපි සමග සාකච්ඡා කරලා ඒ නැවත ගෙවීමේ සැලැස්ම අපට ඉදිරිපත් කරයි කියලා. ඒ අවස්ථාවේදී අපි බලනවා ඒක අපිට සාකච්ඡා මට්ටමින් විසඳගන්න පුළුවන් කරුණු තියෙනවා නම් ඒක අපි සාකච්ඡා මට්ටමින් විසඳගෙන මේ නැවත ගෙවීමේ සැලැස්ම ඉදිරියට ගෙන යන්න. කොහොම නමුත් අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා තැන්පත් කරුවන් වෙනුවෙන් නැවත ගෙවීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීමට ප්‍රමුඛ ස්ථානය දීපු එක ගැන. ඉතින් අපි හිතනවා ඒ සැලැස්ම තැන්පත් කරනොත් සුභවාදී සැලැස්මක් වෙයි කියලා. කෙසේ නමුත් ඒක අපි අවහිර කිරීමට නෙවෙයි තැන්පත් කරන යම් මුදල් ගෙවීමේ ක්‍රියාධර්මයකට අවතීර්ණ වීමට හොඳම අවස්ථාවක් විදිහට විවර කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නඩුව ඉල්ලා අස්කර ගැනීම ගැන නම් අපි තවම නිර්ණයක් අරගෙන නැහැ.